පොලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුව දූෂණයට එරෙහි මන්ත්‍රීවරු ඒකේ ආසියා පැසිෆික් කලාපයේ භාණ්ඩාගාරික හැටියට මාව තෝරගත්තා. විශේෂයෙන් අත් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ලංකාවේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව කලාපී කමිටුව පිහිටවලා ලංකාවේ තියෙන වංචා දූෂණ පිළිබඳව විශේෂයෙන් පාර්ලිමේන්තුවට තියෙන වගකීම පාර්ලිමේන්තුවට වග කියන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම වැඩසටහන ආරම්භ කරන්න. ඒ වගේම ඉදිරි මැතිවරණවලදී දේශපාලන පක්ෂ මුදල් වියදම් කිරීම පිළිබඳව විගණනය කිරීම අර්ථා කිරීම සහ ජනතාවට පක්ෂවල වියදම් කරන ආකාරය පිළිබඳව තොරතුරු දැනුවත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමග යම් සම්මුතියක් ඇති කරගන්න ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.